සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේන ජටා සූත්‍රය. දිනක් භාගතුන් වහන්සේ වෙත පැමිණ ආ වූ එක්තරා දෙවි කෙනෙක් උන්වහන්සේ වෙතින් ප්‍රශ්නයක් ඇහුවා. අන්තෝ ජටා වහි ජටා ජටාය ජටිතා පජා සංඛං ගෝතම පුච්ඡාමි කොයිමං විජිතේ ජටම්. ගෝතමයන් වහන්සේ මේ සත්ව ප්‍රජාව තුළ ඇතුළතත් ගැටලු පිටතත් ගැටලු, මේ ඇතුළත සහ පිටත ගැටලු දුරු කරන මාවත කුමක්ද කියලා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට පිළිතුරු වශයෙන් දේශනා කරනවා, සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාති නිපකෝ බික්කෝ සෝයිමන් විජේ ජටම්. සීලේ පිහිටියා වූ නුවණැති මිනිසා චිත්ත භාවනා පඤ්ඤා භාවනා වැඩිම වශයෙන් කෙලෙස් තවන වීරියෙන් ස්ථානෝචිත ප්‍රඥා යුක්ත දැනත්තා මේ ගැටලුව අභ්‍යන්තර සහ බාහිර වශයෙන් පවත්නා වූ මේ ගැටලු ගැටය ප්‍රශ්න निराකරණය කරගන්නවා කියන එකයි භාගතුන් වහන්සේගේ පිළිතුරුනේ. පින්තුනේ, මේ ලෝකයේහි බාහිර හෝ අභ්‍යන්තර හෝ කිසියම් ගැටලුවක් තියෙනවා නම් ඊට ප්‍රධානතම හේතුව අපේ හිතේ කෝ යමක් ගැන තියෙන දැඩි ලෝභය, ආශාව, රාගේ, එහෙමත් නැත්නම් යම් කිසි දෙයක් හෝ පුද්ගලයෙක් ගැන තියෙන දැඩි අමනාපය, ද්වේෂය, විරසකභාවය. මෙන්න මේ ලෝභ ද්වේෂ දෙකටමත් මුල් වන්නේ මෝහය කියන කාරණිය, අවිද්‍යාව. මේ ස්කන්ධ පංචකයේ සමුදේ වේ නොදන්නා වූ අනුවන බව නිසායි මේ රාග ද්වේෂ හටගෙන ලෝකයා අපමණ දුක්ඛම් කඩලොට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජටා සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මෙන්න මේ ලෝභ, ද්වේෂ, මෝහ පාදක කරගෙන ඇතිවන මේ ගැටලු වලින් නිදහස් වන මාර්ගය. ඒ සඳහා උන්වහන්සේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවක් මේ සූත්‍රය තුල දේශනා කරනවා. මෙහිදී සපඤ්ඤෝ කියලා කාරණයක් තියෙනවා. මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා දුකෙන් නිදහස් වෙන්නට, ගැටලු निराකරණය කරගන්නට කිසියම් කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ. ඒ කෙනාට උත්පත්ති වශයෙන් කිසියම් විදිය ප්‍රඥාවක් තියෙනට ඕන. ඒ විතරක් නෙමෙයි, එතනත්තා නිපකෝ කියපු විදියට ස්ථානෝචිත ප්‍රඥාවෙන් විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කිරීම ලබන සුතිම ඥාන හොට තියෙනට ඕන. අන්නේ ඥානෙ ලබාගත් කෙනා චිත්තං පඤ්ඤංච භාවයන් කියපු විදියට චිත්ත භාවනා සහ පඤ්ඤා භාවනා කියන සමත විදර්ශනා දෙක දිනු කරන්නට ඕන. අන්නේ තුලින් තමයි මේ ගැටලුවෙන් නිදහස් වන්නට පුළුවන්කම තියෙන්නේ. පින්නතුනේ, මෙන්න මේ සූත්‍රයෙන් දැක්වෙන මේ ප්‍රධානතම අනුශාසනය බුදුදහමේ තියෙන මූලික ගැනීම වන ආරිෂ්ඨාංගික මාර්ගයට සම්බන්ධයි. දුකෙන් නිදහස් වන ප්‍රධානතම මාර්ගය විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්මා දිට්ඨි, සම්මා සංකප්පාදී අංගවලින් යුක්ත මේ කරුණු අටකින් යුක්ත මාවත. මේ මාවතේ ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රධාන වශයෙන් කල්යාණ මිත්‍රාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය ඔස්සේ සම්මා දිට්ඨිය ලබා ගැනීම. දුකේ හට ගැනීම හා නිරෝධය තේරුම් ගත් පමණටයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ. පින්තුනි, එෙහිදී භාගතුන් වහන්සේ කාරණා දෙකක් දේශනා කරනවා. මහණෙනි, මම අතීතයේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ. ඒ මොකද්ද? ඒ තමයි දුක, දුකේ නිදහස් වීමක් පමණයි කියලා. දුක කියලා කියන්නේ දුක සත්‍ය සහ දුක සමුදය සත්‍ය. දුක නිරෝධය කියලා කියන්නේ දුක නිරෝධ සත්‍ය සහ දුක නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය තමයි බුදුදහමේ දුකේ නිදහස් වෙන මාවතෙහි ප්‍රධාන දර්ශනය, දැක්ම, සම්මා දිට්ඨි විදිහට දේශනා කළේ. සම්මා දිට්ඨි පුරේජවන් කියන්නේත් මේක. ඒ සම්මා දිට්ඨියේ පෙරමුණෙන් ගමන් කළ පමණටයි අපට මේ ධර්ම මාර්ගය ඉදිරියට ගිහිල්ලා දුකෙන් නිදහස් වන්නට පුළුවන්කම තියෙන්නේ. මෙහිදී අපේ තේරුම් ගත යුතු මූලික දේ මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණය. ඇසෙන් රූපයක් දකින අපි ඒ දකින රූපයේ මේ මොහොතේ තියෙනවා කියලා හිතුවොත්, නැත්නම් අපි කලින් දැකපු හබු දෙයක් විශ්වයේ කොතනක හරි ඒ විදිහටම ඒ ආකාරයෙන්ම තියෙනවා කියලා හිතනවා නම් මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේක තමයි ස්පර්ශ සමුදයන්ති තුල සිටීම. මෙන්න මේ අවිද්‍යා සහගතව ස්පර්ශ සමුදයන්ත්‍යක භජනය කළොතින් ස්පර්ශ කරොතින් නිරුද්ධ වෙච්ච ලෝකය ඇති දෙයක් හැටියට ගත්තොතින් ඒ ගන්න පමණට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ පටිච්චසමුප්පාදංග තුල ගමන් කරලා ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස සම්භවಂತಿ කියන මේ පටිච්චසමුප්පාදංග ක්‍රියාත්මක වීම වශයෙන් ජරා මරණ ආදී අනේක විද දුක් වලට මුහුණ පාන සිද වෙනවා. අන්නේ මිදීමට නම් ඇසෙන් දැකපු රූපයේ නිරුත් වෙච්ච දෙයක් හැටියට නෝනින් දැක්වතින් මේ මොහොතේ යමක් හිතෙනකොට ඒ සිතීමත් සමග මැවිල පේන රූප ශබ්ද ආදී නිරුත් වෙච්ච බව නෝනින් දැක්වොත් ඒ නෝනින් දකින සිතත් මනෝ විඥානයත් මේ මොහොතේ හේතු ඇති කාලේ හටගෙන හේතු නිරෝධයෙන් නිරුත් වෙන බව දැක්වතින් අන්නේ තැනසාට අර අවිද්‍යා පාදකෝ හටගත්තු ස්පර්ශ සමුදයන්තෙන් ඉදහස් වෙලා ස්පර්ශ නිරෝධයට ගමන් කරලා දුක්ඛ නිරෝධයට පත් වෙනට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ දර්ශනයෙන් තමයි අවිද්‍යායත් වේවා අශේෂ විරාග නිරෝධහා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහා විඥාන නිරෝධෝ ආදී වශයෙන් සංසාර චක්‍රයෙන් නිදහස් වීම නම් වූ දුක්ඛ නිරෝධය කරා පැමිණෙනට පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ තුලින් තමයි දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං යනුවෙන් එදා භාගතුන් වහන්සේ බාහ්‍ය ධර්මයේට දේශනා කළ මේ දුක්ඛ නිරෝධයේ ස්වභාවයට ඒ යථාර්ථයට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ දර්ශනයක් සහිතව සූත්‍රයේ දැක්වෙන විදිහට සීලෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ සීල ස්කන්ධය සම්පූර්ණ කරමින් ඊළඟට සම්මා වායාම සති සමාධි කියන සමාධි ස්කන්ධය සම්පූර්ණ කරමින් සම්මාදිට්ඨි සම්මා සංකප්පේ උපරිමයට ගිහිල්ලා සම්මා ඥාන සම්මා විමුක්ති කියන මේ ප්‍රඥාවේ ඉහළම දියුණුවෙන් ලබන නිරෝධයේ සාක්ෂාත් කරගත්තු ඥානය කරා යන පුළුවන්කම තියෙන්නේ මේ සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කිරීමට පාදක වන දර්ශන යුක්ත ප්‍රතිපදා මාර්ගයෙන්. යම් කිසි කෙනෙකුට මේ දර්ශනයට එන පුළුවන් නම් එතනත්තා යත් නාමංච රූපංච අසින් සම්පරුජ්ජති පටිකංග රූප සංඥාංච එත්තේසා චිත්තකේ ජටං කියපු විදියට මේ නිරුද්ධ වෙච්ච නාම රූප දෙකෙහිම යථාර්ථයේ සාක්ෂාත් කරවතින් ඔහු නාම රූප දෙකෙන් නිදහස් වෙලා පටිගේනොත් නැත්නම් ස්පර්ශ සමුදයන් තේනොත් නිදහස් වෙලා රූප සංඥාවෙනොත් නිදහස් වෙලා සකල විද බාහිර දුක් සමුදායෙන් මෙන්ම අභ්‍යන්තර නාමයේ අන්තේනොත් නිදහස් වෙලා මේ නාම රූප දෙකෙන්ම නිදහස් වෙන උතුම් මාවතට දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන් ලැබෙන්නේ මේ උතුම් සදහාමගේ ගමන් කරමින්. අනේ සඳහා කල්යාණ මිත්‍රත්වයේ ආශ්‍රය කරමින් සද්ධර්ම ශ්‍රවණය තුලින් යෝනිසෝ මනසිකාරය දිනු කරගෙන ශ්‍රද්ධාවේ උපරිම මට්ටමේ ඉඳලා ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ මේ තථාගතත්වය මැනවින් විශ්වාස කරමින් ඒ ඔස්සේ විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කරමින් ය බලවත් ධර්ම බවට දිනු කරගෙන එෙහි ප්‍රතිඵල වශයෙන් සති ධම්මවිචය ආදී බොජ්ජංග සම්පූර්ණ කිරීම වශයෙන් ආරියසංග මාර්ගයේ උපරිමයට ගමන් කරමින් මේ දුක්ඛ නිරෝධයට යන්නට අප උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්න සැලසේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම සියලු දුක් කෙලවර කිරීමේ ලබන උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහාත් මේ උතුම් කුසලය හේතු වාසනා වේවා කියලා ආර්ථනා කරමු. හැම දිනාටම තුන්වන් සරණයි.